සත්නාම ශ්‍රීවාහේ ගුරු සාහෙබ ජී සෝරඨ මහල්ලා පංජවා රාජන මහ රාජා උරුජායෝ මන්නන මහ අබෙමන්නී ලෝබන මහ ලොබ්බි ලෝභායෝ යෝහාර රංග රචේ ගියන්නේ රාජන මහරජා උර්ජායෝ මානන මහ ලෝබන මහ ලොබ්බි ලෝභායෝ යෝහාරේ රංග රචේ ගයන්නේ හාර ජනක එහි සුහාවා පේක නිකට කර සේවා සත් ගොර හාර කීර්තනහි ප්‍රප පාවා රහෝ අමලන සෝ අමලි ලප්ටායෝ පූමන පූම පියාරි කීර සංග බාරක හැලින්නා ප්‍රබ සන්ත ඇසේ හිතකාරී විද්‍යා මහ විද්වන්සි රචියා මන දේඛ සුඛ පාවහෙ ජසි රසනා සාදෙලු භන්නී යෝ හාර ජාන හාර ගුණ ගාවහෙ ජසි පුඛ තසිකා පුරක සගල කතාකා ස්වාම්බි නානක ප්‍යාස ලග්ගී දර්ශන කී ප්‍රබ මිලයා අන්තර ජාමේ जैसे पूख तैसी का पूरक सगल कटा का स्वामी नानक प्यास लगी दर्शन की प्रभु मिलिया अंतर जामे वाहे गुरु जी का खालसा वाहे गुरु जी की फतेह। सोरठ महला पंजवा राजन महराजा उरझायो मानन मह अभिमानी लोभन मह लोभी लोभायो यो हारे रंग रचे ज्ञानी।